සදහවත් වාසනාවන්ත පින්නතුනි, අද අප පැහැදිලි කරන්න බලාපොරොත්තු වන්නේ සංයුත්තනිකායේහි සඝාතක වග්ගයේහි දේවපුත්‍ර සංයුත්තේ ඇතුළත් වන නන්ද සූත්‍රය. භාගතුන් වහන්සේ මේ සූත්‍රය දේශනා කරන හේතුනේ නන්ද කියන දේවපුත්‍රේ බුදුරජාණන් වහන්සේ වෙත ඇවිල්ලා සිදු කරන ලද ප්‍රකාශයක්. භාගතුන් වහන්සේ සවැත්නුවර දේවරම් වේරෙහි වැඩවසන අවස්ථාවක නන්ද කියන දිවි පුත්‍රයා භාගතුන් වහන්සේ වෙත පැමිණියා. ඔහු භාගතුන් වහන්සේ අභියසදී ගාථාවක් ප්‍රකාශ කරනවා. අච්ඡන්තේ කාලාතරයන්ති රත්‍යෝ වයෝ ගුණ අනුපුබ්බං ජහಂತಿ ඒතං භයං මරණේ තෙක්ක මානෝ පුඤ්ඤානි කෛරාත සුඛාවහානි. ඔහු සඳහන් කරන්නේ අච්ඡන්ති කාලා කාලය ඉක්මලා යනවා. චරයන්ති රත්‍යෝ රාත්‍රීහු පුද්ගලයා මරණය කරා පමුණුවනවා. වයෝ ගුණානු පුබ්බං ජහಂತಿ වයස ක්‍රමෙන් පුද්ගලයා අතහැර යනවා. ඒතං භයං මරණේ පෙක්කමානෝ මෙන්න මේ පිළිබඳව මරණෙහි බිය දක්නා කෙනා පුඤ්ඤානි කෛරාත සුඛවහානි සැපගෙන දෙන පින්කම් කරන්න කියලයි මේ දිව්‍ය පුත්‍රයා සඳහන් කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ නිතරම පින් කරන්න කියන එක අගය කරලා තියෙනවා. මා පුඤ්ඤස්ස බහයි කියලා පිනට බය වෙන්න එපා. පින නැවත නැවතත් කරන්න පින සැපයට කියන තවත් නමක් ඉදිරිය දක්වනවා. ආයු වර්ණ සැප බල අධිපති භාවයේ යන මේ සම්පත් ලැබීම සඳහා දානමයම් පුණ්‍ය කිරියවත්තු සීලමයම් පුණ්‍ය කිරියවත්තු භාවනාමයම් පුණ්‍ය කිරියවත්තු කියන මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා දේශනා කළා. ඒ වගේම පුඤ්ඤාභිසන්ද වැනි සූත්‍රවලදී බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ යාමත් ඒ වගේම ප්‍රාණඝාත ආදියෙන් වැළකීලා පංචශීලය ආරක්ෂා කිරීමත් ඉහළම පින් උල්පත් පුණ්‍ය ගංගා විදියට දේශනා කළ තියෙනවා. ඒ වගේම මෙත්තා චේතෝමිති සූත්‍ර වැනි දේශනාවලදී මෛත්‍රිය වැඩීම ලෞකික වශයෙන් ඉහළම පුණ්‍ය කර්මයක් කුසලයක් විදියට දේශනා කළ තියෙනවා. එහෙම දේශනා කරන භාගතුන් වහන්සේ ලෝකෙට තියෙන ආශාව දුරු කරලන්නට අවිද්‍යාවෙන් බැහැරවන්නට වඩාත්ම අනුශාසනා කළ තියෙනවා. මේ සූත්‍රයෙන් භාගතුන් වහන්සේ දේශනා කරන ගාථාවෙන් එය මැනවින් පැහැදිලි වෙනවා. නන්දගෙන දිව්‍ය පුත්‍රයා පින් කරන්න කියලා උනන්දු කිරීම සඳහා ගාථාවක් සඳහන් කරද්දී භාගතුන් වහන්සේ ඒ ගාථාව මදක් වෙනස් කරලා උන්වහන්සේගේ අදහස ප්‍රකාශ කරනවා. අච්ඡන්ති කාලාතරයන්ති රත්‍යෝ වයෝ ගුණානුපුබ්බං ජහಂತಿ ඒතං භයං මරණේ පෙක්කමානෝ ලෝකාමි සම්පජහේ සම්තිපෙක්කෝ. මේ ගාථාවේ විශේෂ පදයක් දේශනා කරනවා ලෝකාමි සම්පජහේ සම්තිපෙක්කෝ කියලා. ශාන්තිය නිවන බලාපොරොත්තු වන තැනැත්තා විසින් ලෝකයට තියෙන ආශාව දුරු කරන්න කියලයි දේශනා කරන්නේ. තෘෂ්ණාව ප්‍රහීණ කරන්න කියලයි භාගතුන් වහන්සේ මෙහිදී වඩාත් අවධාරණය කරන්නේ. අප මෙහිදී විශේෂයෙන් සලකලා බලන්න වටිනවා ඇයි භාගතුන් වහන්සේ මෙවැනි අනුශාසනයක් කළේ කියලා. භාගතුන් වහන්සේගේ දේශනාවල මූලික හරයක් තමයි දුකත් දුකේ නිරෝධයත් දේශනා කිරීම. දුක හටගන්නේ කොහොමද? අවිද්‍යා පාදකව ස්කන්ධාසාදීන් රූපාදී අරමුණු ග්‍රහණය කරගන්න විට ඒ යථා ස්වභාවය නොදැනීම නිසා බාහිර රූපය තුල හිත බැස ගන්නවා. බාහිර පුද්ගලයන් හෝ ද්‍රව්‍ය තුල හිත බැස ගත්තා කියලා කියන්නේ ඒ රූපේ වෙනස් වෙනකොට, දිරාපත් වෙනකොට, ලෙඩ වෙනකොට, මරණයටපත් වෙනකොට, විනාශ වෙනකොට ඒ දුක සියල්ලක්ම අපට අත්පත් කරගන්න සිද්ධ වෙනවා. ඒ සියලු දුක් තමන් කරා පැමිණෙනවා. අන්නේ නිසයි දුකේ නිදහස් වීම සඳහා බුදුහාමුදුරෝ අපට මේ ලෝකෙට තියෙන ඇල්ම දුරු කරන්න කියලා දේශනා කළේ. ලෝකය කියන්නේ මොකද්ද? ඇසෙන් දකින රූපය, කනෙන් අහන ශබ්දය, නාසයට පතිතවන ගන්ධය, දිවට අරමුණු වන රසය, කයට අරමුණු වන පහස. මෙන්න මේ කරුණු පිළිබඳව අප විපාක මට්ටමේ අවස්ථාව නොදැනගෙන නව කර්ම මට්ටමේදී ඒ ගැන ආසාවක් ඇති කරොත්ින් අර විපාක මට්ටමේදී හටගෙන නිරුද්ධ වන මෙන්න මේ උරූපය නැත්තම් කර්ම දායාදයක් විදිහට හටගන්නා උරූපය අපි විපාක මට්ටමේදී මම මගේ ආත්ම වශයෙන් ග්‍රහණය කරගන්නවා. අන්නේ සඳහා අප සද්ධර්ම ශ්‍රවණෙන් සම්මාදිටිය ඇති කරගෙන මේ යථා ස්වභාවය තේරුම් ගන්නට ඕන. ඇහැට රූපයක් පතිත වෙනවා, කනට ශබ්දයක් පතිත වෙනවා, නාසයට ගඳ සුවඳක්, දිවට රසයක්, කයට පහසක් පතිත වෙනවා. ඒ අවස්ථාවේදී වර්ණ රූප, ශබ්ද රූප ආදී මූලික වැටහීමක් අවබෝධයක් ලැබෙනවා. එහෙත් රූප ශබ්ද ආදී මේ අරමුණු ගැන අපට සැබෑ අවබෝධයක් ලැබෙන්නේ මනෝවිඥාන මට්ටමේදී. මනෝවිඥාණයෙන් මේ අවබෝධය ලැබෙනකොට ඊට පාදක වෙච්ච රූප ශබ්ද ආදී අරමුණුත් ඇසාදී ඉන්ද්‍රියත් හටගෙන සම්පූර්ණම නිරුද්ධ වෙලා තියෙන්නේ. අන්නේ නිරුද්ධ වෙච්ච ලෝකයක මනෝවිඥාණයෙන් රූපය දකිනකොට ඒ බව දන්නේ නැති කෙනා අවිද්‍යාව නිසා ඒ බාහිර නිරුද්ධ වෙච්ච රූපය තමන්ගේ දෙයක් හැටියට ග්‍රහණය කරගන්නවා. අන්නේ යගත්තු පමණට ඒ තුල හිත බැසගෙන ඒ බාහිර රූපය වෙනස් වෙනකොට ඊට අදාළ දුක් ටික අපට විඳින්නට සිද්ධ වෙනවා. මෙන්න මේ නිසා භාගතුන් වහන්සේ නිතර අපට දේශනා කළේ මෙන්න මේ අවබෝධය ලබා ගන්නට සම්මාදිට්ඨිය ලබා දෙන්නටයි උන්වහන්සේ නිරතුරුව ධර්ම දේශනා කළේ. දුකේ හට ගැනීම හා නිරෝධය අපතීරුම් ගන්නට ඕන චතුරාර්ය සත්‍ය ස්කන්ධ පංචකය සහ පටිච්චසමුප්පාදය පාදක කරගෙන ඇසට රූපයක් පතිදවන අවස්ථාවේදී ස්කන්ධ නිර්මාණය වෙනවා. ඒ නිරුද්ධ වුණාට පස්සේ අපේ නව කර්ම වශයෙන් මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝවිඤ්ඤාණ අවස්ථාවෙන් එහි අවබෝධයක් ලබා ගන්නවා. අන්නේ බව නොදැන ගත්තොත් අපි අවිද්‍යා පාදක රූපය තුල හිත බැස ගන්නවා. ඒත් එක්ක අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං කියන මෙන්න මේ පටිච්චසමුප්පාද චක්‍රය තුල අප බැසගෙන ඒ තුලින් ජරා මරණ ආදී අනේක විද දුක් විඳින්න සිදු වෙනවා. අන්නේ බව අපි මනවින් දැනගත්තොත් ඇසට රූපයක් පතිත වෙලා ඒ තීරුම් ගන්න අවස්ථාව මනෝවිඥාන අවස්ථාවේ කියලා දැක්කොතින් අපි රූපේ නිරෝධය දැක්කොතින් අන්නේ අවබෝධය තුලින්ම ක්‍රමයෙන් අපි දුකේ නිදහස් වෙන මාවත කරා ඉදිරියට යනවා. අවිජ්ජායත්වේ වාසීස විරාග නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ ආදී වශයෙන් සඳහන් කරන මෙන්න මේ අවිද්‍යා පාදකව සංඛාර විඥාන ආදී හට ගැනීමයි නිරෝධය කරාප ගමන් කරමින් භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනසු පායාස අනිරුද්ධන්ති කියන මෙන්න මේ දුක් සමුදය නිදහස් වෙන දර්ශනයෙන් අපි ඉදිරියට ගමන් කරමින් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව නම් වූ ආරියස්නංගික මාර්ගයේ පුහුණු කරමින් දුක්ඛ නිරෝධය කරා අප ගමන් කරනවා. මෙන්න මේ සඳහා මනා වූ දැක්මක් සම්මාදිට්ඨිය සුතමේ ප්‍රඥාවෙන් ඇති කරගෙන ඒ ඇති කරගන්නා වූ සුතමේ ප්‍රඥාව චින්තාමය ප්‍රඥා විදියට නැවත නැවතත් මෙනෙහි කරමින් භාවනාමය ප්‍රඥා විදියට සමථ විදර්ශනා වඩන්නට ඕන. එෙහිදී සම්මාදිට්ඨිය ලැබුණු පමණට සම්මා සංකප්පේ නම් වූ නෙක්ඛම සංකප්පය මේ පංචකාමයෙන් දුරවීම නම් වූ සංකල්පනා නිරතුරුව අපි ඇති කරගනිමින් සම්මා වාචා කම්මන්ත ආජීව කියන මෙන්න මේ සීලය සම්පූර්ණ කරමින් වායාම සති සමාධි නම් වූ සමාධි ස්කන්ධය සම්පූර්ණ කරගෙන විශේෂයෙන් සම්මා සතිය පාදක කරගෙන සතර සතිපට්ඨානෙ වඩමින් එකාතකින් සමතයත් අනිත් අතින් සමාධිමත් වෙච්ච සිතින් ස්කන්ධ ධාතු ආයතන ආදීහි හට ගැනීම හා නිරෝධය උදයබ්බය උදේවැය කියන මේ කරුණු දෙක නුවණින් මෙනෙහි කිරීම වශයෙන් ක්‍රමයෙන් අපට ලෝකයට තියෙන ඇල්ම දුරු කරන්න පුළුවන්. එහි දෙක අතරකින් බාහිර රූපයට තියෙන ඇල්ම දුරු කරන අතරේදී අනිත් අතින් නාමයන්තෙහි නිරෝධයක් දැකීමෙන් ඒනොත් නිරෝධ වන්නට ඒනොත් නිදහස් වන්නට අප උත්සාහ ගන්නවා. අන්නේ ප්‍රතිඵල වශයෙන් තමයි යත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති කියපු විදියට නාම රූප දෙකෙම නිදහස් වන්නටත් සියලු දුක් වලින් ක්‍රමෙන් නිදහස් වන්නටත් අවස්ථාව තියෙන්නේ. ඒ නිසා මේ උතුම් ධර්ම අනුගමනය කිරීම වශයෙන් එකාතිකෙන් පින්කම් කරන ගමන් අනිත් අතින් ලෝකයේ තියෙන ඇල්ම දුරු කිරීම සඳහා වූ මේ දර්ශන ඇති කරගෙන ආරස්නංගික මාර්ගෝස්සේ විශේෂයෙන් සතිපට්ඨානය පුහුණු කරන්ට අපි වීරිය වඩමු. ඒ සඳහා ඔබ අප හැම දිනාටම ශක්තිය ධෛර්ය වාසනාව නිරෝගී භාවයේ දිගසිර සම්පස්සල සේවා මේ උතුම් කුසල හේතුයෙන් ධර්මාවෝදයම සැලසේවා හැම දිනාටම තුනුරුවන් සරණයි.